අපි දැන් සාකච්ඡා කරන මැතිවරණ ක්‍රමේ සංශෝධනය එන සවුඳා ඉඳන් තතියක් සාකච්ඡා කරන විශේෂඥයෙක් ඇවිල්ලා ඊට පස්සේ අපිට දෙන ඒ විකල්ප අනුව අපි බලමු මේකට එකඟත්වයකට අපි එකඟත්වයකට එන්න ඕනේ. යා එක පැත්තකින් අපි අනුපාත ක්‍රමයක් තියන්න ඕනේ. අනිත් පැත්තෙන් කේවල ක්‍රමේ Taman නියෝජනය කරන කොට්ටාස තියෙන්න ඕනේ. ඒ කොට්ටාස විතරක් නෙමෙයි මේ ක්‍රමෙන් කොහොමද ස්ථාවර ආණ්ඩුවකුත් ඇති කරන්න කියලා. මේ කාරණා තුන උඩ අපි සාකච්ඡා කරමු කියලා මම මෙතනින් ප්‍රකාශ කරනවා. කොට්ටාස ක්‍රමයට ආවහම අපි වියදම් ඊමා යුරෝපයේ හුඟක් රටවල් වල රූපවාහිනී නිවේදන දාන්න බෑ ඡන්ද කාලෙදි. අපි ඕනනම් මේ පක්ෂ හරියට ක්‍රියාත්මක කළා නම් අපිට පුළුවන් යුරෝපේ වාගේම ඒ පක්ෂවලට පාර්ලිමේන්තුවෙන් යම් කිසි මුදලක් දෙන්න වැඩ කටයුතු කරලා. ඒකට කාටවත් යටත් වෙන්න ඕම නැහැ.